بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙනි صاد والقرآن ذي الذكر بل الذين كفروا في عزة وشقاق كم أهلكنا من قبلهم من قرن فنادوا ولا تحين مناص وعجبوا أن جاءهم منذر منهم وقال الكافرون هذا ساحر كذاب أجعل الآلهة إلها واحدا إن هذا لشيء عجاب فاد ධර්ම උපදේශයෙන් සපිරිනු අල් කුර්ආනයේ නාමයෙන් දිවුරමි. නමුත් ප්‍රතික්ෂේප කරන්නෝ හුදු උඩඟුව සහ මුරණ්ඩු කමෙහි ගැලී සිටිති. ඔවුනට පෙර ජාතීන් කොපමණක් අපි විනාශ කළෙමුද? එවිට ඔවුන්ගේ විනාශය ළඟා වූ අවස්ථාවේ ආරක්ෂාව පතා ඔවුහු විලාප දුන්හ. නමුත් එය ඔවුන් බේරා ගැනීමේ අවස්ථාවක් නොවිය. තමන් අතුරින්ම ඔවුනට අනතුරු අඟවන්නෙකු පෙමිණීම ගැන ඔවුහු පුදුමයට පත් වූහ. තවද මොහු සූනියම්කාරයෙකි, මහා බොරුකාරයෙකියයි ප්‍රතික්ෂේප කරන්නෝ කීහ. ඔහු සියලු දෙවිවරුන් එක් දෙවියෙකු බවට පත් කළේද? සැබවින්ම මෙය අරුම පුදුමයකි. وانطلق الملأ منهم أن امشوا واصبروا على آلهتكم إن هذا لشيء يراد ما سمعنا بهذا في الملة الآخرة إن هذا إلا اختلاق أأنزل عليه الذكر من بيننا بل هم في شك من ذكري بل لما يذوقوا عذاب أم عندهم خزائن رحمة ربك العزيز الوهاب يانو නුඹලාගේ දෙවිවරුන්ට මෙහෙවර කිරීමෙහි ස්ථිරසාරව යෙදෙව්. මෙය අරමුණක් ඇතිව කියනු ලබන දෙයක් යයි ඔවුන්ගේ ප්‍රධානීහු කීහ. මෑත අතීතයේ ජනතාවගෙන් අප මෙවැන්නක් අසා නැත. මෙය ගෙතිල්ලක් විස නැත. අප අතුරින් ධර්ම ග්‍රන්ථය පහළ කරනු ලැබුවේ මොහුටද? නැත, ඔවුහු මාගේ ධර්ම ග්‍රන්ථය ගැන සැකයෙහිය. දඩුව මේ රස තාමත් විඳ නැති නිසා ඔව්හු මෙසේ පවසති. පරම බලධාරී සහ පරම ත්‍යාගශීලී වූ නුඹගේ පරමාධිපතිගේ දයාලුවේ නිධානය මොවුන් ළඟ තිබේද? أَمْ لَهُمْ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا فَلْيَرْتَقُوا فِي الْأَسْبَابِ جُنْدٌ مَا هُنَالِكَ مَهْزُومٌ مِنَ الْأَحْزَابِ كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ وَعَادٌ وَفِرْعَوْنُ ذُو الْأَوْتَادِ وثمود وقوم لوط وأصحاب الأيكة أولئك الأحزاب إن كل إلا كذب الرسل فحق عقاب نتهوت أها الصحة مها بولوها إي أتر أتي داهي أدي كاري مون ستوة بيدة إسينام ලෞකික සාධකවලින් උච්චස්ථානයට ඔවුහු ආරෝහණය වෙත්වා. මෙය සේනාතුරින් කුඩා සේනාවකි. මොවුහු මෙහිදී පරාජය ලැබීමට සිටිති. මොවුන්ට පෙර නූහ්ගේද, ආද්ගේද බල තහවුරු වී සිටි ෆිරාවුන්ගේද ජනයා එය බොරු යැයි පැවසූහ. තවද සමූත්ගේ ජනයාද ලූත්ගේ ජනයාද අයිකාවේ ජන සමාජයේද එය බොරු යැයි පැවසුවෝය. ධර්ම ග්‍රන්ථය බොරු කළ සේනාවෝ ඌයේ ඔහුම. මේ සියල්ල රසූල්වරුන් බොරුකාරයින් ලෙස සැලකූහ. එවිට මාගේ සාධාරණ දඩුව මේ නියමය ඔවුනට උරුම විය. وَمَا يَنظُرُ هَٰؤُلَاءِ إِلَّا صَيْحَةً وَاحِدَةً مَّا لَهَا مِن فَوَاقٍ وَقَالُوا رَبَّنَا عَجِّل لَّنَا قِطَّنَا قَبْلَ يَوْمِ الْحِسَابِ اصبر على ما يقولون واذكر عبدنا داود ذا الأيد إنه أواب إنا سخرنا الجبال معه يسبحن بالعشي والإشراق والطير محشورة كل له أواب وَشَدَدْنَا مُلْكَهُ وَآتَيْنَاهُ الْحِكْمَةَ وَفَصْلَ الْخِطَابِ මේ අය එකම මහා හඬක් මිස බලාපොරොත්තු නොඌහ. එය සිදු වූ පසු තවත් එවැනි හඬක් නැත. අපගේ පරමාධිපති ආනනි, විනිශ්චය දිනයට පෙර හතුව අපගේ කොටස අපට ඉක්මන් කරනු මැනවයි ඔවුහු කියන්නෝය. නබි මුහම්මද් ඔවුන් කියන දෑ ගැන ඉවසිලිවන්තවව්. මහා බලවතෙකු උවද අපගේ ගැත්තා වූ දාවුද් ගැන ඔවුන්ට සිහිපත් කරව්. සැබවින්ම සෑම තීරණයකදීම ඔහු අල්ලාහ් වෙත නිරතුරුව හැරුණේය. උදේ සවස ඔහු සමගින් අල්ලාහ් සුපිවිතුර කිරීමට අපි ඔහුට කඳු වසඟ කර දුනිමු. එකට රංචු ගැසෙන පක්ෂීන්ද මේ සියල්ලද ඔහු එනම් අල්ලාහ්ව සුපිවිතුරු කිරීමට නිරතුරුව හැරෙන්නෝය. තවද අපි ඔහුගේ රාජධානිය ශක්තිමත් කළෙමු. අපි ඔහුට ප්‍රඥාවත් නිවැරදි තීන්දු ලබා දීමේ හැකියාවත් ලබා දුනිමු. වහල් අතාක නබඋල් ඛස්ම් ඉස් තසවරුල් මිහ්රාබ් إذ دخلوا على داود ففزع منهم قالوا لا تخف خصمان بغى بعضنا على بعض فاحكم بيننا بالحق ولا تشطط واهدنا إلى سواء الصراط إن هذا أخي له 99 نعجة ولي نعجة واحدة فقال أكفلنيها وعزني في الخطاب نيتيه بيهت بتوانگه قطاب نبويت پمينيه موه بيتيا ادين نگه اوهگه උඩ කුටියට ඇතුළු වූහ. ඔව්හු දාවුද්ගේ කුටියට ඇතුළු වූ විට එවිට ඔවුන් ගැන ඔහු භීතියට පත් විය. බියනවව්, අපි නඩුවක දෙපාර්ශවයක් වෙමු. අපගෙන් එක්කෙනෙක් අනෙකාට වරදක් සිදු කර ඇත. එනිසා අප අතර නඩුව අසා නිවැරදිව තීන්දු කරව්. අසාධාරණ නොවව්. අප නිවැරදි මාර්ගයට යොමු කරන්නයි ඔහු කීහ. සැබවින්ම මේ මාගේ සහෝදරයාය. ඔහුට බැටළු දෙනුන් 99ක් සිටි. මට එක් බැටළු දෙනෙක් පමණි. ඇයද මට දෙන්නයි ඔහු කීවේය. තවද ඔහු තර්කයෙන් මා ජයගත්තේය. قال لقد ظلمك بسؤال نعجتك إلى نعاجه وإن كثيرا من الخلطاء ليبغي بعضهم على بعض إلا الذين آمنوا وعملوا الصالحات وقليل ما هم وظن داود أن إنما فتناه فاستغفر ربه وخر راكعا وأناب فغفرنا له ذلك وإن له عندنا لزلفى وحسن مآب يا داود إنا جعلناك خليفة في الأرض فاحكم بين الناس بالحق ولا تتبع الهوى فيضلك عن سبيل الله إن الذين يضلون عن سبيل الله لهم عذاب شديد بما نسوا يوم الحساب سببින්ම ඔහු නුඹගේ බැටළු දෙනද ඔහුගේ බැටළු දෙනුන්ට එකතු කරන ලෙස ඉල්ලා සිටීමෙන් නුඹට වරදක් කර ඇත සැබවින්ම එකට වාසය කරන ජනයා නිතර එකිනෙකාට වැරදි කරයි විශ්වාස කර යහකම් කරන අය හැර එවැනි අය ස්වල්ප දෙනෙකි ඔහු එනම් දාවුද් කීය තවද සැබවින්ම අල්ලා ඔහු පරීක්ෂාවට ලක්කලේයයි දාවුද් වටහා ගත්තේය එනිසා ඔහු තම පරමාධිපතිගෙන් සමාව ඈද සිටියේය. තවද මුණින් වැතිර නමස්කාර කරමින් තම පරමාධිපති වෙතට හැරුණේය. එවිට අපි ඔහුට එය සමහ කළෙමු. සැබවින්ම ඔහුට අපගේ සන්නිධානයේ සමීපතාවන්ද මහඟු නිවහනක් ඇත. ඕ දාවුද්, අපි මහ පොළොවේහි නියෝජිතවරයෙකු බවට නුඹ පත් කළෙමු. එනිසා මිනිසුන් අතර සත්‍යයෙන් විනිශ්චය කරව. ආශාව අනුගමනය නොකරව. එසේ කළහොත් එය අල්ලාහගේ මාර්ගයෙන් නුඹ නොමග යවයි. අල්ලාහගේ මාර්ගයෙන් නොමග යන අයට ඔවුන් විනිශ්චය දිනය අමතක කළ හේයින් සැබවින්ම ඔවුන්ට දැඩි දඩුවමක් ඇතැයි අපි කියවෙමු. وما خلقنا السماء والأرض وما بينهما باطلا ذلك ظن الذين كفروا فويل للذين كفروا من النار أم نجعل الذين آمنوا وعملوا الصالحات كالمفسدين في الأرض أم نجعل المتقين كالفجار كتاب أنزلناه إليك مبارك ليدبروا آياته وليتذكر أولو الألباب අහස්සහ මහ පොළවත් ඒ දෙක අතර තිබෙන සියලු දෑත් අපි නිකරුණේ නිර්මාණය නොකළෙමු. එය ප්‍රතික්ෂේප කරන අයගේ අදහසයි. ප්‍රතික්ෂේප කරන්නන්ට අපාගින්නේ ශාපය වේවා. විශ්වාස කරමින් යහකම් කරන අය මහ පොළොවේහි අපරාධ පතුරවන්නන් ලෙස අපි සලකමුද? නැතහොත් බිය බැතිමතුන් දුර්ජනයින් ලෙස සලකමුද? නබි මුහම්මද් ඔවුන් එහි වදන් ගැඹුරින් මෙනෙහි කිරීමටත් නැනවත් අය එමගින් උපදෙස් ලබා ගැනීමටත් මේ අප නුඹ වෙත පහළ කළ ආශිර්වාදාත්මක ධර්ම ග්‍රන්ථයකි. وَوَهَبْنَا لِدَاوُودَ سُلَيْمَانَ نِعْمَ الْعَبْدُ إِنَّهُ أَوَّابٌ إِذْ عُرِضَ عَلَيْهِ بِالْعَشِيِّ الصَّافِنَاتُ الْجِيَادُ فَقَالَ إِنِّي أَحْبَبْتُ حُبَّ الْخَيْرِ عَن ذِكْرِ رَبِّي حتى توارت بالحجاب ردوها علي فطفق مسحا بالسوق والأعناق ولقد فتنا سليمان وألقينا على كرسيه جسدا ثم أناب قال رب اغفر لي وهب لي ملكا لا ينبغي لأحد من بعدي إنك أنت الوهاب අපි දාවුද්ට උදාර පුතෙකු වූ සුලෙයිමාන් ලබා දුනිමු. ඔහු අගනා ගැත්තෙකි. සැබවින්ම අල්ලා සුපිවිතුරු කිරීමට නිරතුරුව හැරෙන්නකි. එක්තරා සන්ධ්‍යාවක මනාව වැඩුණු අශ්වයින් ඔහු වෙත ඉදිරිපත් කළ අවස්ථාව සිහිපත් කරව. මාගේ පරමාධිපති සිහිපත් කිරීම සඳහාම මම මේ ධනයට ඇලුම් කරමි. ඔහු කීය. ඔවුන් නොපෙනී ගිය අවස්ථාවේ ඔවුන් මා වෙත ආපසු ගෙන එනුයි ඔහු අනකලේය. පසුව ඔවුන්ගේ කෙන්ද සහ ගෙල පිරිමදින්නට පටන් ගත්තේය. තවද ඔහුගේ රාජාසනය මත සිරුරක් තැබුවෙමු. පසුව ඔහු අල්ලා දෙසට හැරුණේය. මාගේ පරමාධිපති ආනනි, මට සමාව කරනු මැනව. තවද මාගෙන් පසුව වෙනත් කිසිවෙකුටත් අයිති නොවන රාජධානියක් මට පිරිනමනු මැනව. සැබවින්ම සැබෑ දානපතියා ඔබයි. فسخرنا له الريح تجري بأمره رخاء حيث أصاب والشياطين كل بناء وغواص وآخرين مقرنين في الأصفاد هذا عطاؤنا فامنن أو أمسك بغير حساب وإن له عندنا لزلفى وحسن مآب إبيت أبي أهو تسولنگ واسنگ کردونيمو أهو يومو كلا أو نام دساوگت أهو گي أن پاردي اي سمين هما گيه تاود شيطانوند සෑම වර්ගයකම ගොඩනැගිලි කරුවන්ද කිමිදුම් කරුවන්ද යදම් වලින් බැඳ සිටි තවත් අයද අපි ඔහුට වසඟ කර දුනිමු. මේ අපේ තිලිනයයි. නුඹ කැමැති ඕනෑම කෙනෙකුට එය දිය හැකි. නැතහොත් කරුණු නොදක්වා එය නොදී තබාගත හැකියයි අපි ඔහුට කීවෙමු. සැබවින්ම ඔහුට අපගේ සන්නිධානයේ සමීපතාවන්ද මහඟු නිවහනක් දැත. واذكر عبدنا أيوب إذ نادى ربه أني مسني الشيطان بنصب وعذاب اركض برجلك هذا مغتسل بارد وشراب ووهبنا له أهله ومثلهم معهم رحمة منا وذكرى لأولي الألباب وخذ بيدك ضعفا فاضرب به ولا تحنث إنا وجدناه صابرا نعم العبد إنه أواب තවද අපගේ ගැත්තාවන අයියෝබ් සිහිපත් කරව. ෂයිතන් මා ඉමහත් විපතකටත් හිංසාවකටත් ලක් කර තිබේයයි ඔහු තම පරමාධිපති කැඳවේය. නුඹගේ පාදයෙන් පොළවට ගසව. මෙය ස්නානය සහ බීම සඳහා සිසිල් ජලයයි අපි ඔහුට අණ කළෙමු. බුද්ධිමත් ජනයාට ධර්මෝපදේශයක් ලෙසද අප වෙතින් දයාලුවක් ලෙසද අපි ඔහුට ඔහුගේ දරු පවුලද ඔවුන් සමග ඔවුන් වැනි තවත් බොහෝ දෙනාද ලබා දුනිමු. පිඳුරු අහුරක් නුඹේ අතටගෙන එයින් ගසව්. නුඹේ දිවුරුම කඩ නොකරව යයි අපි ඔහුට පැවසුවෙමු. සැබවින්ම අපි ඔහු ඉවසිලිවන්තයෙකු බව දුටුවෙමු. නැවත නැවතත් තම පරමාධිපති වෙත යොමු වන්නෙකුද අගනා ගැත්තෙකු බවද දුටුවෙමු. واذكر عبادنا إبراهيم وإسحاق ويعقوب أولي الأيدي والأبصار إنا أخلصناهم بخالصة ذكرى الدار وإنهم عندنا لمن المصطفين الأخيار واذكر إسماعيل واليسع وذا الكفل وكل من الأخيار هذا ذكر وإن للمتقين لحسن مآب තවද ශක්තිමත් අත් ඇත්තා වූ තීක්ෂණ දෘෂ්ටියෙන් යුක්ත වූ අපගේ ගැත්තන් වූ ඉබ්‍රාහීම් ඉස්හාක් සහ යකූබ් ගැනද සිහිපත් කරව. පරලොව නිවහන සිහිපත් කිරීමේ නිර්මල ගුණාංගය නිසා සැබවින්ම අපි ඔවුන් තෝරාගත්තෙමු. සැබවින්ම ඔවුන් අපගේ සන්නිධානයේ ශ්‍රේෂ්ඨයින් ලෙස තෝරාගනු ලැබූ අයගෙන්ය. තවද ඉස්මායිල් අල්යස සහ දුල්කිෆුල් ගැනද සිහිපත් කරව. මේ සියලු දෙනා ශ්‍රේෂ්ඨ අයගෙන්ය. මෙය ධර්මෝපදේශයකි. පිය බැතිමත් අයට මරණින් පසු ජීවිතයේදී සැබවින්ම විශිෂ්ට නිවහනක් ඇත. ජන්නාති අද්නින් මුෆත්තහතන් ලහුමුල් අබ්වාබ් متكئين فيها يدعون فيها بفاكهة كثيرة وشراب وعندهم قاصرات الطرف أقراب هذا ما توعدون ليوم الحساب إن هذا لرزقنا ما له من نفاد هذا وإن للطاغين لشر مآب جهنم يصلونها فبئس المهاد هذا فليذوقوه حميم وغساق وآخر من شكله أزواج ඒවායේ දොරටු ඔවුන් සඳහා විවෘතව පවතින සදාකාලික වූ ස්වර්ග උයන් තිබේ. වැඩි වැඩියෙන් පළතුරුද මිහිරි පාන වර්ගද ඉල්ලා සිටිමින් ඔවුහු එහි හාන්සි වී සිටිති. සම වයසේ දමිත බැල්මෙන් යුත් භාර්යාවෝ ඔවුන් සමග සිටිති. විනිශ්චය දිනය සඳහා නුඹලාට පොරොන්දු වන දේවල් මේවාය. මේ අපේ සැපයීමකි. සැබවින්ම එය කිසි කලෙකත් අවසන් නොවේයි. මේවා බිය බැතිමතුන් සඳහාය. තවද සැබවින්ම කැරලිකාර අයට මරණින් පසු ජීවිතයේදී නපුරු නිවහන ඇත. එය එනම් නිරය ඔවුහු එහි ප්‍රවේශ වෙති. එය නපුරු වාසස්ථානයකි. මෙය ඔවුන් සඳහාය. ඔවුහු එය රස විඳිත්වා. කැකෑරෙන ජලයේද සැරව මුසු රුධිරයේද එවැනි ආකාරයෙන් වූ වෙනත් නානා දේවල් ජෝඩු බැගින්ද එහි පවතී. هذا فوج مقتحم معكم لا مرحبا بهم إنهم صالوا النار قالوا بل أنتم لا مرحبا بكم أنتم قدمتموه لنا فبئس القرار قالوا ربنا من قدم لنا هذا فزده عذابا ضعفا في النار وقالوا ما لنا لا نرى رجالا كنا نعدهم من الأشرار أتخذناهم سخريا أم زاغت عنهم الأبصار إن ذلك لحق تخاصم أهل النار මේ නුඹලා වෙත පැමිණෙන පිරිසකි. ඔවුන්ට පිළිගැනීමක් නැත. සැබවින්ම ඔවුන් නිරයේ ගින්නේ දැවෙනු ඇතැයි ඔවුන් නිරය කරා පා නගනු විට එය දකින ඔවුන්ගේ අනුගාමිකයින් එකිනෙකාට කියාගනිති. නොයසේය නුඹලාටද පිළිගැනීමක් නැත. නුඹලාය මෙය අපට ඉදිරිපත් කළාය. මෙය කොතරම් දරුණු නිවහනක් දැයි ඔවුහු කියති. අපගේ පරමාධිපතියාණනි, අපට මේ ඉරනම ගෙන අයට නිරයේදී දෙගුණ දඩුවම් දෙනු මැනවයි. එවිට ඔවුහු පවසති, නපුරු අයගෙන් යයි ඔවුන් අප ගණන් ගනිමින් සිටි මිනිසුන් අප නොදකින්නේ ඇයිදැයි ඔවුහු පවසති. ඔවුනට අපි සමච්චලයෙන් සැලකුවෙන්ද? නැතහොත් අපගේ දර්ශනයෙන් ඔවුහු සැඟවී සිටිද්ද? සැබවින්ම මෙය සත්‍යයයි. නිරයේ වෙසෙන්නන් අතර පවතින ආරවුල් මෙබඳුය. قُلْ إِنَّمَا أَنَا مُنذِرٌ وَمَا مِن إِلَٰهٍ إِلَّا اللَّهُ الْوَاحِدُ الْقَهَّارُ رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا الْعَزِيزُ الْغَفَّارُ قُلْ هُوَ نَبَأٌ عَظِيمٌ أَنْتُمْ عَنْهُ مُعْرِضُونَ ما كان لي من علم بالملأ الأعلى إذ يختصمون إن يوحى إلي إلا أنما أنا نذير مبين مام أنتر أنغوانيك بماني إيكي سرو بلداري الله هر වෙනත් දෙවියෙකු නැතයි නබි මුහම්මද් පවසව. ඔහු අහස්වල සහ මහ පොළවේද ඒ දෙක අතර පවතින සියලු දෑහිද පරමාධිපතිය, පරම බල සම්පන්නය, පරම ක්ෂමාශීලීය. මෙය අතිශ්‍රේෂ්ඨ සුභාරංචියක් යයි නබි මුහම්මද් පවසව. නුඹලා එය නොසලකා හරින්නෙහුය. ඉහළ ප්‍රදානින් අතර ආරවුල් ඇතිවීම ගැන මට දැනුමක් නැත. මම විවෘත අනතුරු අඟවන්නෙක් නිසා මේ ගැන මට හෙළිදරව් කරනු ලැබිය. إذ قال ربك للملائكة إني خالق بشرا من طين فإذا سويته ونفخت فيه من روحي فقعوا له ساجدين فسجد الملائكة كلهم أجمعون إلا إبليس استكبر وكان من الكافرين قال يا إبليس ما منعك أن تسجد لما خلقت بيدي أستكبرت أم كنت من العالين قال أنا خير منه خلقتني من نار وخلقته من طين قال فاخرج منها فإنك رجيم وإن عليك لعنتي إلى يوم الدين سبويلما ماما ماتين مينسكو موانا تيامي නුඹගේ පරමාධිපති මලක් වරුන්ට කී අවස්ථාව සිහිපත් කරව. මම ඔහු නිසි පරිදි හැඩගන්වා මාගේ ආත්මයෙන් ඔහුට ආදමානය කළ විට ඔහු ඉදිරියේ නුඹලා සුජූද් එනම් වැතිර නමස්කාර කරව යැයි ඔහු පැවසුවේය. එවිට මලක්වරු සියලු දෙනා එකතුව සුජූද් කළහ. නමුත් ඉබිලිස් හැර ඔහු උඩඟු විය. තවද ඔහු ප්‍රතික්ෂේප කරන්නන්ගෙන් කෙනෙකු විය. ඕ ඉබිලිස්, මාගේ දෑතින් මා නිර්මාණය කළ ඔහුට සුජූද් කිරීමෙන් නුඹ වැළක්වූයේ කුමක්දැයි ඔහු එනම් අල්ලා කීය. නුඹ උඩඟු වීද? නැතහොත් උසස් කෙනෙකුගෙන් වීද? එවිට ෂයිතන්, මම ඔහුට වඩා ශ්‍රේෂ්ඨය. ඔබ මා ගින්නෙන් මවා ඇත. තවද ඔබ ඔහු මැව්වේ මැටියෙන් යැයි කීය. එසේනම් නුඹ මෙතනින් පිටවව්. සැබවින්ම නුඹ ශාප ලද්දකි. ඔහු එනම් අල්ලා කීය. නියත වශයෙන්ම නුඹට මාගේ ශාපය විනිශ්චය දින දක්වා පවතී. قال رب فأنظرني إلى يوم يبعثون قال فإنك من المنظرين إلى يوم الوقت المعلوم قال فبعزتك لأغوينهم أجمعين إلا عبادك منهم المخلصين قال فالحق والحق أقول لأملأن جهنم منك ومن من تبعك منهم أجمعين قل ما أسألكم عليه من أجر وما أنا من المتكلفين إن هو إلا ذكر للعالمين ولتعلمن نبأه بعد حين إيبيتا ෂයිතන් මාගේ පරමාධිපති ආනනි ඔවුන් මලවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනේ දක්වා මට කල් දෙනු මැනවයි කිවේය සැබවින්ම નિયમિત කාලයේ දිනේ දක්වා නුඹ කාල අවකාශ දෙනු ලබන්නන්ගෙන් යයි ඔහු එනම් අල්ලාහ් කීය එවිට ඉබ්ලිස් ඔබගේ ගරුත්වේ නාමයෙන් දිවුරමි සැබවින්ම ඔබගේ ගැත්තන් අතුරින් ඔබ තෝරාගත් අය හැර මම ඔවුන් සියලු දෙනා නොමග යවමි කීවේය සත්‍යය මෙයයි මා කියන්නේ සත්‍යයයි නුඹගෙන්ද මිනිසුන්ගෙන් නුඹ අනුගමනය කරන සියල්ලන්ගෙන්ද සැබවින්ම මම නිරය පුරවමි ඔහු එනම් අල්ලාහ් කීය ඒ ගැන මෙම පණිවිඩය වෙනුවෙන් මම කිසිම කුලයක් නුඹලාගෙන් නොඉල්ලමි තවද මම ප්‍රායෝගිකාරයින්ගෙන්ද නොවේමි නබි මුහම්මද් පවසව මෙය සර්ව ලෝක වාසීන් සඳහා ධර්මෝපදේශයක් මිස නැත. ඒ පිළිබඳ සියලු තොරතුරු ටික කලකින් නුඹලා දැනගනු ඇත.